පෙර සසරේ පැතූ ලෙසින් නොසිතූ විලසට මා හමු වූ මගේම සොඳුරිය මතුමතුත් උපදින හැම භවයකදිමත් ඔබ මගේ දයාබර රැජිනම වේවා. දෙතොල් මත දකින්න ආසයි උපදින හැම බවෙන් මගේ සිතේ හැඟුම් හඳුනාගත් ඔබ මට සතුට කිපිය සොඳුරි. ඔබේ සිනා දෙතොල් මත දකින්න ආසයි උපදින හැම බවෙන් මගේ සිතේ හැඟුම් හඳුනාගත් ඔබ මට සතුට කිපිය සුළුයි. කිසි දින නොසිතු කිසි දින නොදුටු අපනේ තුදුටු දිනේ. කිසි දින නොසිතු කිසි දින නොදුටු අපනේ තුදුටු දිනේ. පෙර සසරේ පැතුම් ඉටු විල සින්දු අප දැඟිලි බැඳුනේ. දෙතොල් මට දකින්න ආසයි උපදින හැම බවයි මගේ සිතේ හැඟුම් හඳුනාගත් ඔබ මට සතුට කිපිය සොඳුරි. ඔබ මවේත ගෙනා සෙනෙහේ සුවඳ දෙනේ. මුළු ලොවම වටා ඔබ මවේත ගෙනා සෙනෙහේ සුවඳ දෙනේ. මතු මතුත් මගේ ලොව රැජින ලෙසින් පැතුම ඔබයි සොඳුරි. ඔබේ සිනා දෙතොල් මට දකින්න ආසයි උපදින හැම බවයි මගේ සිතේ හැඟුම් හඳුනාගත් ඔබ මට සතුට කිපිය සොඳුරි. ඔබේ සිනා දෙතොල් මට දකින්න ආසයි උපදින හැම බවයි මගේ සිතේ හැඟුම් හඳුනාගත් ඔබ මට සතුට කිපිය සුළුයි.